මම අරමුණක ඉන්න වේසන කෙනෙක් කෙනෙක් පිළිබඳව 100න් ඉන්නවා. දැන් එයාට අරමුණක් තියෙනවනේ නෑ. ඇයි අරමුණක් ගත්තොත් මේ වෙනස් වෙන්නේ? ගොයම් පැලයක් ගත්තොත්, කුටිය ගත්තොත්, බඩු මුට්ටු ගත්තොත්, කෝප පිංගම් ගත්ත මොනාර අරමුණක් ගත්තොත් මේ වෙනස් වෙන්නේ? අනිත්‍ය කියන ධර්මතාවයට ඇතුල් වෙන්නේ. මම එක අරමුණක ඉන්න උත්සාහ කරන කෙනෙක්. දැන් අරමුණක් ගත්තද කිසිම අරමුණක් කරන්නේ නෑ. ඒ නිසා අරමුණ වෙනස් වෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕනේ කමඨාන පාලනය කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ කමඨානට කමඨාන් දෙන්න. අපි දක්ෂ වෙලා තියෙන්නේ කමඨානෙන් කමඨාන් ගන්න. කමඨාන්ට කමඨාන් දෙන්න තැනට එන්න ඕනේ. ඒ මොනොත් විතර මේක වැඩෙන්නේ. කමඨාන අපි උපයෝගී කරගෙන ඒ කමඨානෙන් කමඨාන් ගන්නවයි කියලා කියන වැරදෙන තැන් අනන්ත තියෙනවා. ඇයි සෙනෙයක් පාසා මේක වෙනස් වෙනකොට සෙනෙයක් පාසා මේක වෙනස් වෙන සරමුණ වලට වෙනස් වෙනකොට දැන් අපි කරන්නේ මොකද්ද? ඒක අරමුණකින් උත්සාහ කරන එක. ඒ අරමුණකින් උත්සාහ කරන හැම මොහොතෙම අපි කරන්නේ අර කැඩිච්ච එමු නැත්තම් වෙන් වෙච්ච අරමුණෙන් නැවත අර පරණ එකට ගේන එක. හැබැයි දැන් මේක වෙනස් වෙලා වෙන එකට ගියානේ. කලිනුත් එක අරමුණකෙටි, දැනුත් එක අරමුණකෙන්නේ. හැබැයි වෙන අරමුණක්. හැබැයි එක අරමුණක්. හැබැයි ආයේ අරමුණට එනකොට අපි හිතනවා නවත අරමුණට ආව දැන් නම් අරමුණේ තියෙන. හැබැයි කලින් තියෙන අරමුණයි වෙනස් වෙලා නැවතගෙන ආපුවට පස්සේ තියෙන අරමුණයි දෙක එකද? දෙක. එහෙනම් මේ ලෝකේ හැම මොහොතක් ගානේ මේ පවතින ධර්මතාවය හැම ශණයක් ගානේ මේක මේ ධර්මතාවය පවතිනවා. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ගොඩාක් දුරට යට ඒ අරමුණේ ඉන්න පුළුවන්. ඇයි ඉන්න පුළුවන්? යාට අරමුණක් නැහැ. ඒ නිසා ඒ අරමුණේ ඉන්නවා. අරමුණක් තිබුණොත් අරමුණක ඉන්න බෑ. බාහිරව කෙලස් එනවා නෙමෙයි. ඇතුලේ කෙලස් තියෙන නිසා ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් රාගයේ නැසපු කෙනෙකුට කාන්තාවරු අඩු නිර්වතෙන් යනවා කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ඇයි? රාගයේ තිබුණට ඇතුලෙන් මතුවෙන්නේ නැහැ. කෙලස් නැහැ. අනාගාමි කෙනෙකුට එහෙම කෙලස් ඇදෙනවද? නෑ. අනාගාමි කෙනේ රාත් කෙනෙක් පාර යනකොට එයාට ලෝභය ඇති වෙනවද? ප්ලාස්ටික් කෑලි බඩු මුට්ටු අර මේවට ආසයි තනද? නෑ. ඇයි? ඇතුලේ නැති නිසා මතුවෙන්නේ නැහැ. පේන්න තියෙන ප්‍රශ්න නැහැ. අදලා නැත්තම් පාපිස්ස ළඟින් යනකොට ටිකක් ස්ලෝ වෙනයි. ලස්සන පාපිස්ස මේක හොඳයි අඳ ළඟ දාන්න. මේ පාපිස්ස කො මේක හොඳයි මිදුලට දාන්න. ඇයි අර දකින දකින් ඔක්කොම ගන්න ඉතින් ඇතුලේ තියෙන නිසා තමයි මේ තෙන්නේ. බාහිරව කෙලස් එනවා නෙමෙයි. ඇතුලේ තාම කෙලස් තියෙනවා. ඒ නිසා බාහිර වෙනවා. බාහිරව එනවා. ඇතුලේ කෙලස් තියෙන නිසා. ඇතුලේ කෙලෙස් නැත්තම් බාහිරදී එතනම නවතිනවා. සංඥාවක් ඇතුල් වුණාම කෙලෙසයක් මතුවෙන්න ඇතුලේ තියෙන්නෙපාය. ඇතුලේ නැත්තම් සංඥා මතුවෙන්නේ නැහැ, ඇතුල් වෙන්නේ නැහැ. රාතන් වහන්සේගේ නිරෝධ සමාපත්තිය ඇත්තටම මොකද්ද කියලා කිව්වම ඒක නිරෝධ වෙලා නැහැ. හැබැයි නිරෝධ නොවුන සමාපත්තිය මොන සමාපත්තියද කියලා බැලුවාම නිරෝධ නොවුන පවතින සමාපත්තියක් ඒක. ඒක පවතිනවා නිරෝධත් වෙලා. ඒ නිසා තමයි මේ බුදුවරුන්ට ලෝකදේශ මොහගෙන ගොඩාක් ලස්සනට විග්‍රහ කරන්න පුළුවන්. අද උන්වහන්සේලා තුල ඒක නැහැ. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ කොහොමද? දැන් ඒවා කියන්න හිතන්න එපාය. අපි දැන් මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාගය පිළිබඳව. පින්වත්නි, රාගය කියන්නේ දැන් ඕම එකක් රාතන් වහන්සේ නමක් කියනවා නම් දැන් උන්වහන්සේ මේ දැන් රාගය ගැන කියන්න හිතන්න එපාය. ඒ රාගය ඇති වෙන ක්‍රම කියන්න එපාය. දැන් ඒ කියනකොට සිතිවිලි ඔක්කොම ඇවිල්ලා ඉවරනේ. කෙනෙක් කියනවා මේ මට පුංචි කාලේ ඉඳලා රාගය ඇවිල්ලාම නැහැ. එහෙම කියනවා නම් එයාට රාගය ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. පුංචි කාලේ ඉඳලා රාගය ඇවිල්ලා නැත්නම් එයා රාගය අඳුරන්නේ කොහොමද? මට පුංචි කාලේ ඉඳලා රාගය ඇවිල්ලා නැහැ කියලා කියන්නේ මෙයා රාගය අඳුරන. ඒ කියන්නේ එයාට රාගය ඇවිල්ලා. එහෙනම් රාතන් වහන්සේගේ නිරෝධ සමාපත්තිය මොකද්ද කියලා බැලුවාම කෙලෙස් ක්‍රියා විරහිත වෙච්ච ස්වභාවයක්. ඒක තුල මේ නැවත මතුවීමක් නැහැ. ඇයි මතුවීමක් නැත්තේ? අර මතුවෙන දේ නිරෝධ වෙලා. කෙලෙස් ටික තියෙන උන්වහන්සේ ඔක්කොම අඳුරනවා. සමාජයේ තියෙන තොරතුරු ටික දන්නවා, පවුල් වල විස්තර දන්නවා. පුංචි කාලේ ඉඳලා ජීවත් වෙච්ච රටාව දන්න, අඟුලිමාල දන්නේ නැද්ද? කඩුවෙන් කෙටුවොත් මැරෙනවා කියලා. පීයේ මෙහෙම ඇතුල්ලුවත් කැපෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. හැබැයි ඇයි දැන් ඒ කෙලෙස් හැදෙන්නේ නැත්තේ? ඒක ක්‍රියා විරහිත වෙලා. ක්‍රියා විරහිත වුණොත් නැවත ක්‍රියාත්මක වෙන්න බැරිද? පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් ද නිරෝධ වෙලා. රාතන් වහන්සේගේ සිතේ කෙලෙස් ක්‍රියා විරහිත වෙලා ක්‍රියා විරහිත වෙච්ච එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් කියන ධර්මතාවය නිරෝධ වෙලා. ඒක තමයි නිරෝධ වෙලා තියෙන්නේ. නැත්නම් වෙන මොකක් නිරෝධ වෙලා නැහැ. අර නිරෝධ වුණා කියලා කිව්වම අපි හිතනවා සේරම ටික අර මකණෙන් මැකුවා වාගේ. පැන්සල ලියපන් මකණෙන් මැකුවා වාගේ පිරිසිදුර නැහැ. එහෙම එකක් වෙලා නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ දන්නවා මේ යසෝදරා මගේ බිරිඳ ගී කාලේ පැවිදි වෙන්න කලින් සිද්ධාත් කුමරුගේ භාර්යාව මේ ඉන්නේ රාහුල කුමාරයාට දාව ඉපදිච්ච දරුවා. මම රම්මේසුරම්ම සුබ මේවල ඉති දැන් බුදුහාමුදුරුවෝ ඔක්කොම දන්නවනේ. එතකොට දැන් බුදුහාමුදුරේ කෙලෙස් ඔක්කොම දන්නවනේ. හැබැයි කෙලෙස් ඇති වෙන්නේ සිතවිල්ලකින්වත්. ක්‍රියා විරහිත වෙලා තියෙනවා. විරහිත වෙච්ච හැම එකක්ම නැවත ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධර්මතාවේ නිරෝධ වෙලා. කෙලස් ක්‍රියා විරහිත වෙලා ක්‍රියාත්මක වෙන ධර්මතාවේ නිරෝධ වෙලා. එන්න තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඒ වචනවල යථාර්ථي අර්ථය අපිට තේරිලා නැහැ. ඒක විග්‍රහ කරන්න ඒක වඩපු කට්ටිය නැහැ. ඒ නිසා නිකන් අර්ථකථනය කරන කෙලස් ඔක්කොම නිරෝධ වෙලා යනවා. දැන් නිරෝධ වුණාට පස්සේ උනාස කඩ තියාගෙන ඉන්න ඕනේ. ඇයි? කියන්න මොකෝ නැහැ ඔක්කොම නිරෝධ වෙලා නේ උනාස දන්නේ නැනේ. දන්නවනම් කෙලස් තියෙනවා. දන්නවනම් කෙලස් තියෙනවා. එතකොට තාම නිරෝධ වෙලා නැහැ. ඒකිනේ නිරෝධ සමාපත්තිය ඒකනම් කිසිම රාතේකට බණ කියන්න බෑ උදුවරේකට බණ කියන්න බෑ. කෙලෙසල ක්‍රියාකාරී ස්වභාවය ක්‍රියා විරහිත වෙනවා. එනම් උන්වහන්සේලා තුල කෙලස් නැහැ. ඇයි විරහිත වෙලා. හැබැයි විරහිත වෙච්ච එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වෙන ධර්මතාවය තිබුණොත් නැවත ඉපදෙනවා. අන්න ඒ ධර්මතාවේ නිරෝධ සමාපත්තිය. ඒක නිරෝධ වෙලා. ඒක නිරෝධ වෙලා. කමඨාන් වඩනකොට ඒ කමඨාන් නිතරම නිවැරදි කරන්න ඕනේ. ඒ කමඨාන් වල තියෙන දෝෂ හදන්න ඕනේ. පැයක් කමඨාන් වඩනවා නම් අඩුමතරම් පැය දෙකක්වත් ඒක අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. සෙනෙයක් පාසා ඒ කමඨාන් වල දෝෂ තියෙනවා. ඒ දෝෂ නිසා තමයි මෙච්චර ඉපදෙන්නේ අපි. මේ වෙනකොටත් මේ ධර්මතාවය විනාඩි 5න් රාත් වෙන්න පුළුවන් නම් රාත් වෙච්ච බවට සාක්ෂි තියෙනවනේ. දැන් මම අවුරුදු ගානක් මේක වඩන මොකද ප්‍රතිඵල නැත්තේ? එහෙම හිතන්නට අවශ්‍යයි. ඇයි මම ඒ කට්ටිය තරම්වත් දක්ෂ නැද්ද? මෙච්චර වොමනාවක් මට තියෙනවනේ සසරෙන් එතරම්. ඇයි මේක වැඩෙන්නේ නැත්තේ? ඇයි මේකින ධර්මතාවය මට එන්නේ නැත්තේ? පුද්ගලයේ සත්වයක් නැහැ කියලා මම පිළිගන්නවා. මම මේක කියන හැමෝට පුද්ගලයේ සත්වයක් නැහැ කියලා. හැබැයි කවුරුන් මට ප්‍රසිද්ධිය නිඳා කළාම අපාස කළාම මරන්න තරම් තරහා යනවා. ඒකර කොහෙන්ද මේ පුද්ගලයා ආවේ? මේ සත්වයා කොහෙද ජීවත් වෙන්නේ? කොතනින්ද මම අතුවෙලා ආවේ? මේ දුර්වලකම් අඩුපාඩු වලට හේතු හොයලා ඒවා නිවැරදි කරන්න එපාය. මේ සසරෙන් එතර වෙන්න අපට ඇත්තටම ඕමනාවක් තියෙනවා නම් අපි කරන්න ඕනේ කමඨාණට වඩා අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. අපට ප්‍රඥාව මදි කියන දේ හරියටම ඒ වෙලෙම තේරුම් අරගෙන ඒ වෙලෙම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ විනාඩි 5 ඇතුළත රාත් බෝධියටපත් වෙන්න අපට ප්‍රඥාව මදි. වැටි වැටි දනිස් තුවාල කරගෙන ඔම්බවල් තුවාල කරගෙන දත් කඩාගෙන නැවත නැවත නැකිට නැකිට බිත්ති අල්ලල්ල ඕම තමයි යන්න වෙලා තියෙන්නේ. අඩුපාඩු හදාද තමයි යන්න තියෙන්නේ. කමඨාන් නිතරම සාකච්ඡා කරලා නිවැරදි කරන්න ඕනේ. වඩන කමඨාන හරියටම වැඩෙනවද? මේක නිවැරදි ලෙසද මම වඩන්නේ? මට වැරදිලාද? මේක නිතරම ගවේෂණය කරලා බලන්නට ඕනේ.